ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, එවන් මහත්මා, ඒ වගේම තෙලිනි නොවනා ඇතුළු මේ පින්තුන් කවුරුත් එක රාශී වෙලා ඊටාම වටිනා ආනිසංසදායි පින්කම සිද්ධ කරලා නිමාවට පත් වෙච්ච අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී තව දුරටත් ධර්ම ශ්‍රවණය කළා තමන් විසින් කලාව පින්කමෙහි ආනිසංසය වැඩි දියුණු කරගන්න අවස්ථාව. පින්තුනි, අපි දන්නවා ශ්‍රී ලංකාවේදී ඔබ දානමය පින්කම් වලට සහභාගී වෙනකොට දාන ගෙදරකට යනකොට අපි කියන්නේ දම් බෙදන්න යනවා කියලානේ. ඉතින් අපේ ගෙදරත් අපි කොමන හොදයක් සකස් කරගෙන ඒ දාන ගෙවල් වලට ගිහිල්ලා දාන බෙදනවා. ඒක තමයි අපේ පුරාණ චාරිත්‍රය. ඉතින් ඔබත් ඒ ආවාසය නිසාම තමයි මේ සහභාගී වෙච්ච බොහෝ පින්තුන් තමන්ගේම දෑතින් දානය සෝදානම් කරගෙන ඇවිදilla බොහෝ දෙනෙක් දානේ පූජා කළා. ඒ වගේම තමන්ගේ දෑතින්ම දානේ පූජා කළා. එනිසා ඔබ කල්පනා කරන්න, මගේ නිවසේ මගේ මහාමුදුරන්ට මගේම දෑතින් දානේ පූජා කළා කියන ශ්‍රද්ධාව ප්‍රසාදයේ හිත ඇති කරගන්න. පින්තුනි, ස්වාමින් වහන්සේලාට අපේ දානයක් පූජා කරනකොට මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වගේම එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා අපි සිහිපත් කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි ස්වාමීන් වහන්සේලාට දානය දෙන්නේ කියලා. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ ඉපදුණත් කෙනෙක් මෙහි ඇවිල්ලා තමන් දරුවෝ ලැබුවට පස්සේ ඇතැමිට දරුවෝ ප්‍රශ්න කරනවා, ඇයි මේ හාමුදුරන්ට අපි දානය පූජා කරන්නේ කියලා. ඒක අහන්නේ සාධාරණ ඇතැමිට. එයාට හිතා ගන්න බෑ ඇයි මේ නිකන් ඉන්න පිරිසක් කියලා සමහර කෙනෙකුට හිතෙන්නේ. එයාට අපි මේ මහන්සියෙන් හම්බ කරන දේ ඇයි පූජා කරන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙනවා. පින්වතුනි, ඔබට අද ධර්ම දේශනා හුඟන් දීමට අවස්ථාව තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට අවස්ථාව තියෙනවා නම්, ඒ අවස්ථාව අපට ලැබුණේ අතීතයේ පටන් මහා සංඝරත්නය කරපු කැපවීමක ප්‍රතිඵල විදියට. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණත් වසර 360ක් වැනි කාලයක් ඉන්දියාවේහි ඒ ධර්මයේ සුරක්ෂිත වුණා. ඊට පස්සේ මේ ශ්‍රී සද්ධර්මයේ ලංකාවේ ස්වාමින් වහන්සේලා තමයි ජීවිත පරිත්‍යාගයෙන් මේක රැකගෙන ආවේ. ඉතින් මේ රැකගෙන ආපු ධර්මය තමයි එදා වළගම්බ රජතුමාගේ කාලේ ශ්‍රී ලංකාවේහි ග්‍රන්ථ ආරෝඪ කළා මේ ධර්මයේ සුරක්ෂිත කළේ. එතැන් පටන් රැකගෙන ආපු ධර්මය තමයි අද තේරවාදී මුල් බුදු සමය විදිහට ලෝකෙම තියෙන්නේ. එනිසා බුදුදහම පිළිබඳව කතා කරද්දී, බෞද්ධ සම්මේලනයක් පැවැත්වෙද්දී ලංකාවේ බෞද්ධයන්ට නිතින්ම ගෞරවය හිමි වෙනවා. ඔබ දන්නවා වෙසක් උත්සවය සමරනකොට වෙසක් දේ කියලා කියනවා. ඒ වෙසක් කියන පදය සිංහල භාෂාවෙන් තමයි ලෝකෙට ගියේ. ඒ වගේම බෞද්ධයන් සමරන අවස්ථාවේදී, බෞද්ධ උත්සව සිදු කරන අවස්ථාවේදී බෞද්ධ කොඩියක් අපි පාවිච්චි කරනවා, ෂඩ්වරයෙන් යුක්ත බෞද්ධ කොඩිය. ඒ බෞද්ධ කොඩියත් ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණයක්. එනිසා ලෝකයේ බොහෝ දෙනෙක් විශේෂයෙන් වෙසක් දිනේදී වෙසක් දේ නැමැති වචන යටතේ බෞද්ධ කොඩිය යටතේ රැස් වෙන බොහෝ දෙනෙක් නිතරම ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්නුම් කරනවා. ඒක අපට ලොකු ගෞරවයක්. ඒ ගෞරවය හිමිුනේ නිකන් නෙවෙයි, ස්වාමින් වහන්සේලා වසර දහස් ගණනක් කරපු කැපවීමක ප්‍රතිඵලයක්. යම්කිසි රටක ස්වාමීන් වහන්සේ කෙනෙක් නැති වුණා නම් ඊට පස්සේ මිනිස්සුන්ට ධර්මය අහන්න අවස්ථාන්වල බෙල යනවා. ධර්මය නොඇසුවොතින් ඒ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න අවස්ථාවක් නැහැ. ඔබ දන්නවා ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්තානය, මැද පෙරදිග මේ වගේ රටවල් ස්වාමීන් වහන්සේලාගෙන් පිරිලා ඉතිර ගිහිපු රටවල්. නිකන් ස්වාමීන් වහන්සේලාගෙන් නෙවෙයි, රහතන් වහන්සේලාගෙන් පිරිච්ච රටවල් අතීතේ. නමුත් ටිකෙන් ටික ස්වාමීන් වහන්සේලා නැති වුණාට පස්සේ මිනිසුන්ට දහමාන අවස්ථාවක් නොලැබුණා. ඊට පස්සේ ඉතුරුනේ බෞද්ධ පිළිම ටික විතරයි. පස්සේ කාලේ ඒවත් මිනිසු විනාශ කළා. එනිසා ඔබ සද්ධර්මයේ නමින්, බුදුදහම නමින් යමක් ඔබට ආවාසියක් ලැබෙනවා නම්, ධර්මයක් අහන්නට අවස්ථාව ලැබෙනවා නම්, ඒක ලැබෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීමේ ප්‍රතිඵල විදියට. එනිසා අපේ බෞද්ධයන් මේ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපවීම කළා. විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ දුරදක්නා නොවන නිසා තමයි අද ලෝකයට තේරවාදී බුදුදහම ලැබිලා තියෙන්නේ. එනිසාමයි අතීතයේ හිටිය අපේ රජවරු වාර ගාණක් මුළු ශ්‍රී ලංකා ද්වීපයේම ශාසනයට පූජා කළා. වළගම්බා රජතුමාගේ කාලේ නියෝගයක් නිකුත් කළා. සියලුම ගල්ලෙන්වල ගල් කටාරම් කොටලා සංඝයාට පූජා කරන්න කියලා රාජ නියෝගයක් නිකුත් කළා. සමහර අවස්ථාවල වැව් හිටන් ශාසනයට පූජා කළා, කුඹුරු පූජා කළා. ඒ කලේ මේ ශාසනයේ බොහෝ කලක් පැවතෙන්න කියන සද්භාවයෙන් යුක්තව. ඒ සියල්ලටම වඩා ශ්‍රී ලාංකික දෙමෝපියන් තවත් සුවිශේෂී දෙයක් කළා. ඒ මොකද්ද? ඒ අත්තන්ට ලැබෙන හොඳම දරුවා, පින්වන්තම, ලස්සනම, බුද්ධිමත්ම දරුවා ශාසනයට පූජා කළා. අන්නෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි පිනතුනි මේ ශාසනය මේ තරම් දුරක් රැගෙන ආවේ. ඉතින් මේ ආපු අතීත සංඝපරපුරට කරන කෘතඥතාවෙන් කරන පූජාවක් තමයි අද මේ සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙච්ච දවස් ඉඳලාම තමගේ මුළු ජීවිතයම ශාසනය වෙනුවෙන් කැප කරන්නේ. උදේ අවදි වෙච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ශාසනය වෙනුවෙන් කැප කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉගෙන ගත්තොත්, උපාධියක් ගත්තොත්, යම් භාෂාවක් ඉගෙන ගත්තොත්, යම් කිසි සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තොත්, මේ හැම තැනදීම ඒ ස්වාමීන් වහන්සේ හිතෙනවා, මම මේ ඉගෙන ගන්න දේ කොහොමද මම ධර්මයෙන් ශාසනයට උදව්වක් කරන්නේ. අලුත් භාෂාවක් ඉගෙනගෙන ඒ භාෂාවෙන් බණ කියන තමයි ඇතැමිට හාමුදුරුවෝ බණ කියන්නේ. ඇතැමිට මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, කවුන්සලින් මේ වගේ විෂයන් ඉගෙනගෙන ඒ ඔස්සේ ධර්මයේ ලෝකෙට දෙන්න තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් කටයුතු කරන්නේ. ඒ නිසා තමන්ගේ අම්මල තාත්තලාගෙන් වෙන් වෙලා, තමන් ඉපදිච්ච ගමෙන් වෙන් වෙලා, තමන් සන්තකව සියලුම දේවල් අත්හැරලා මේ කැප වෙච්ච ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරන කැපවීමකුයි පරිත්‍යාගයකුයි ඔබ මේ සිද්ධ කරන්නේ. ඉතින් ඔබ මහන්සියෙන් උපයාගත් වස්තුව මේ අනුත්තර වූ පුණ්‍ය ශේස්ත්‍රයක තැන්පත් කළා කියලා සතුටු වෙන්න. ඔබ දන්නවා කුඹරක එක වී ඇටයක් අපි පැලකලෝතින් ඒ වී ඇටෙන් නැගෙන ගහ ගොයන් ගහ එක ගොයන් කරලේ එක වී ඇටේ නෙවෙයි තියෙන්නේ. වී ඇට ඇතැමිට සිය ගානක් එක වී කරල තුල තියෙනවා. ඒ වගේ තමයි අපි මේ සිදු කරන පුණ්‍ය බීජය, මේ වපුරන පුණ්‍ය බීජයෙන් ජනිත වෙන පුණ්‍ය ඵලය මහවිශාලයි. ඒ නිසා තමයි අසංඛේයෝ අප්‍රමේයෝ මහා පුණ්‍යකන්දෝ කියලා කියන්නේ. මහත්ඵල මානසසදායි පින්කමකුයි මේ සිදු කරන්නේ. ඒ නිසා මේ පින්කම සිදු කරනකොට ඔබ හිතන්නට ඕන අප මේ දානේ පූජා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යපාදී ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය උන්වහන්සේලාගේ සීලාදී ගුණයනට උන්වහන්සේලා කරපු මේ ශාසනික කැපවීමට කරන උපකාරයක්, පූජෝපහාරයක් කියන හැඟීමෙන් බලවත් ශ්‍රද්ධාවෙන් ඔබ මේ දානේ පූජා කරන්නට ඕන. ඉතින් ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කිරීමෙන් අපට ආනිසංස හුඟක් ලැබෙනවා. ඒ ආනිසංස අතරින් ප්‍රධානතම ආනිසංසයක් තමයි හාමුදුරුවන්ගෙන් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. පින තුනේ ධර්මයේ සඳහන් වෙනවා දදං මිත්තානි ගන්තති කියලා. දන් දෙනකොට හොඳ මිතුරන් ලැබෙනවා Tamanට. සාමාන්‍ය දෙයක් දුන්නත් අපට මිතුරන් ලැබෙනවා. නමුත් දැහැම විදියට දානයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය තමයි කල්යාණ මිත්‍රයන් Tamanට ලැබෙනවා. Tamanගේ මෙලව පරලව යහපත කියා දෙන හොඳ මිතුරන් Tamanට ලැබෙනවා. ඒ නිසා ඔබට අද යහපත් මිතුරන් ලැබිලා තියෙනවා නම් ඔබ මෙලවදී සහ සසරේදී කළා වූ පින්කම ආනිසංසය ඔබ ලැබෙන්නේ. එනිසා විශේෂයෙන්ම සංඝ සතු දානයක් පූජා කිරීමෙන් අප ලබන ප්‍රධානතම ආනිසංසයක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. පින්නතුනි මෙවැනි කාලෙක මනුස්ස ලෝකේ අපි ඉපදෙලා ඉන්නේ. විශේෂයෙන් බුදුදහම අහන්න පුළුවන් වටා පිටාවක අපි ජීවත් වෙලා ඉන්නේ පින්නතුනි. අපේ සසර කලාව මහා පින කානිසංසයක්. පින්කම් වල විතරක් නෙවෙයි. මහා ප්‍රාර්ථනාවක අදිස්ථානයක ප්‍රතිඵලයකුයි අද අප මේ ගත කරන්නේ. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. ඉතින් අන්නේ භාග්‍යමත් අවස්ථාව ලැබපු අවස්ථාවේදී අපේ ජීවිතයේ ප්‍රධානතම දෙයක් වෙන්නට ඕන මේ ශාස්ත්‍රවරයා දේශනා කරපු ධහම මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ ධහම අපි අහනකොට මුලින් අපට හිතෙන්නේ අනේ මේ ධහම තියෙන්නේ අපේ දරුවෝ ටික ධහම් පාසල් යවන්න, දරුවන් ටික හොඳ කරන්න, නැත්නම් උපන්දිනයකට සෙත් පතන්න, ලෙඩ වුණාම ආශිර්වාදයක් කරන්න, ඒකට කියලා තමයි අපට මුලදීම හිතෙන්නේ. අපි වාසි ටිකක් ලබා ගන්නවා, ඒක හොඳයි. නමුත් පින්නතුනි තවදුරටත් මේ දහම අහනකොට අපට හිතෙනවා මේ දහම තුල තියෙනවා අපි කොහොමද අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නේ, අපි කොහොමද ධන ධනේ ආර්ථිකයෙන් ඉහළට යන්නේ, ඒ වගේම අපි හොඳට ඥාති මිත්‍රාදීන් අතර කොහොමද කටයුතු කරන්නේ, සාර්ථක වෙන්නේ කොහොමද කියලා ධර්මය තුල තියෙනවා. දැන් ඔබ නිතර අහන සිඟාලවද සූත්‍රේ ඔබට අහනකොට තේරෙනවා සිප්පන් සික්ඛාපෙන්ති කියලා කියනවා. හොඳට ඉගෙන ගන්න කියලා තියෙනවා. ඒ වගේම මහන්සියෙන් ධනෙ උපයන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අම්මල තාත්තලට දරුවන්ට ඥාතීන්ට කෙරෙනවන යුතුයකම් පැහැදිලිවම දැක්වෙනවා. වැඩි දෙයක් තබා පින්නතුනි. ඔබ විවාහ වෙච්ච කෙනෙක් ඉන්නව නම් තමගේ ස්වාමි දියණිය කැමති ඇඳුම් පැළඳුම් ආභරණ ආදියත් අරගෙන දෙන්න කියලා තියෙනවා. ඒ නිසා ඔබ ගැන අමතක කළේ නැහැ බුදුහාඳුරෝ. ඉතින් මේ හැම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ධර්ම තුල. හැබැයි එතකින් නැවතිලා නැහැ පින්නතුනි. තවත් ටිකක් ඉදිරියට මේ ධර්ම යනවා ටිකෙන් ටික. ඒ යනකොට අපට තේරෙනවා අපේ ජීවිතේ වටිනාම දේ මොකද්ද කියලා බණ අහන්න අහන්න තේරුම් යනවා. පින්නතුනි කල්පනා කරලා බලන්න ඔබට අද ජීවිතේ ලැබිච්ච වටිනාම දේවල් මොනවද කියලා. ඔබ දිනකට වැඩිපුරම කාලයක් කැප කරන්නේ කුමක් සඳහාද කියලා බලන්න. ඉගෙන ගන්න කෙනෙක් නම් ඇතැම් විට අධ්‍යාපනයට තමයි වැඩිපුර කාලයක් කැප කරන්නේ. දරුවෝ ඉන්න කෙනෙක් නම් ඇතැම් විට දරුවන්ට. රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාවට. තමන්ගේ ලෙඩ වෙච්ච ඥාතීන් ආදී ඉන්නව නම් අම්මා තාත්තා ඉන්නව නම් අම්මලට හුඟක් කාලයක් කැප කරනවා. සමහර කෙනෙක් ඇතැම් විට තමන්ගේ රූපයට දවසින් වැඩිපුරම කාලයක් කැප කරන රූපේ ලස්සන තියාගන්න. ඒත් තමන් නැ පිනුතුණි ඔය කරන්නට ඕන. බුදුදහම තුල ඒ වගේ කළ තියෙනවා. ඒ වගේ දේවල් ඕන. නමුත් පිනුතුණි බලන්න අද අපි මේ ජීවිතේ ප්‍රමුඛත්වයේ දීලා තියෙන දේවල් හැමදාම ඒ විදියටම අපට අපි කැමති විදියටම තියනවාද කියලා. අපි බලන්න කුඩාම කාලේ අපි හුඟක් ආසා කළේ සෙල්ලම් බඩු වලටනේ. පිරිමි ළමයි නම් ඇතැම් විට කාර් වලට, පොඩි කාර් වලට, බැට් වලට නැත්නම් බෝල වලට ආසා කළා. යනු දරුවන් නම් බෝනිකාන්ට එහෙම ආසා කළානේ. එහෙම අපි ආසා කරලා එන කාලේ අපිට ඒ දේ තමයි මුළු ලෝකෙම. බෝනික කැඩුනොතින්, ඇතැම් විට කාර් එක කැඩුනොතින් මුළු ජීවිතේම නැති වුණා වගේ. එතකොට ඒ කාලේ අපට ඒක තමයි වටිනාම දේ. එහෙම ආපුව අපිට ගෙන් ටික පාසලට බාර දුන්නට පස්සේ ලොකු පොත් බෑග් එකකුත් හරිය දාලා අම්මා අපව පාසලට පිටත් කළා. ඊට පස්සේ ඕන ටිකෙන් ටික අපි ලියොමු කලේ ශිෂ්‍යත් විභාගේ හොඳින් පාස් වෙන්න ඕන කියලානේ. ඒක තමයි අපේ ලොකුම ලෝකේ වුනේ. ඔහොම ආපුව අපි ටිකෙන් ටික සාමාන්‍ය පෙළ පාස් වුණා, උසස් පෙළ පාස් වුණා, විශ්වවිද්‍යාලෙ ගියා. මේ නොඑක් දේවල් අපි කළා ජීවිතේ. එක එක අවස්ථාවල ජීවිතේ ලොකුම ප්‍රාර්ථනාව, ලොකුම සිහිනේ විදියට අපේ ජීවිතේ නොඑක් දේවල් තිබුණා. බලන්න පින්නතුනි ඒ ආපු දේවල් දිගටම එක දිගටම අපට පවත්වා ගන්න පුළුවන් වුණාද? ඊට පස්සේ ඇතැම් විට තමන් විවාහ වුණා. විවාහ වෙලා වුණොන් අතර යුතුයකම් කළා. ඇතැම් විට දරුවෝ ලැබුවා. ඒ දරුවන් ඇතැම් විට ඔබේ ලොකුම සිහින ලෝකයේ කියලා කාලයක් හිතුවා. දැන් කුඩා දරුවන් ඉන්නේ නැත්නම් එහෙම හිතනවා කමන්නේ හොඳයි. ඒ දරුවන්ට හොඳට උගන්වන්න, දරුවන්ට යහපත යොමු කරන්න. හැබැයි එහෙම ඔබ හදන දරුවා බලන්න කාලයකදී ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තවත් කෙනෙකුට බාර දෙන්න වෙනවා. ඔබට එහෙම නොකර ඉන්න බෑ. ඇතැම් විට ඒ දරුවගේ නිසි වයස ඉක්මනොතින් විවාහ වෙන්න, ඇතැම් විට කොහොම හරි බලෙන් hali ඒ දරුවා කෙනෙකුට විවාහ කළ දෙනවා අපි. අපේ ළඟම හැමදාම තියාගන්න බෑ. ඒ නිසා අපි කාලයක් ඉතාම කැමැතියි කියලා හිතාගෙන හිටිය දේවල් කාලෙකදී අපට අත්හරින වෙනවා. ඒ වගේම පිනුතුනි කාලෙකදී අපේ රූප සම්පත්තිය ගැන හුඟක් සතුටින් හිටියා. මට ලස්සන රූපයක් තියේ කියලා ඇතැම් විට දිනකට වාර ගාන කණ්ණාඩි ළඟට අපි ගියානේ. තාමත් යනවනේ. පින්නතුනි එහෙම ගිහිපුව අපි ඒ පේන රූපයක් ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒකත් අපි කැමති විදියට හැමදාම එක විදියට පවත්වා ගන්න බෑ. එතකොට පින්නතුනි කල්පනා කරලා බලන්න මෙහෙම ජීවිත ගත කරන අපි අපේ නං ජීවිතයේ ඉහළම පරමාර්ථය වෙන්න ඕන මොකද්ද? අපේ ජීවිතයේ ඉහළම පරමාර්ථය වෙන්න ඕන දිගටම අකණ්ඩව අපේ සතුට පවත්වා ගන්න පුළුවන් සහ ඒ සතුට තියෙන දේ දිනෙන් දින වැඩි කරගන්න පුළුවන් දෙයක් තමයි අප කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට අනුශාසනා කළේ අපේ ජීවිතවල වටිනාකම වැඩි කරන්න. අපේ ජීවිතවල විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන්ගේ ජීවිතවලත් වටිනාකම වැඩි කරන්නයි මේ දහම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ දහම තියෙන්නේ අපි පරිහරණය කරන බඩු භාණ්ඩවලත් වටිනාකම වැඩි කරන්න. ඒ විතරක් නෙවෙයි මේ දහම තියෙන්නේ අපේ මේ ශරීරයේ භෞතික ශරීරයේ වටිනාකම වැඩි කරන්නයි මේ දහම අපට තියෙන්නේ. පින්නතුනේ කොහොමද කියලා බලමු මේ දහම වෙන්නේ. අපි ටිකෙන් ටික ජීවිතයේ ධර්මයේ තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න මට්ටමේ මෙම පින්නතුනේ අපට තේරෙන ජීවිතයේ වටිනාම දේ මොකද්ද කියලා. දැනට අපට හිතෙන්නේ මේ බාහිර පේන භෞතික දේවල් තමයි වටිනාම දේ කියලා. හැබැයි ටිකෙන් ටික ගැඹුරට යනකොට, Taman ධර්මයේ අහනකොට, ධර්මයේ පුහුණු කරනකොට Tamanට තේරෙනවා Tamanගේ ජීවිතයේ වටිනාම දේ මොකක්ද කියලා. Tamanගේ ජීවිතයේ වටිනාම දේ මොකක්ද? ඒ තමයි Tamanට ලැබිච්ච Tamanගේ හිත. අන්න ඒ හිත උපරිම ලෙස සතුටෙන් තබා ගැනීම තමයි ජීවිතේ වටිනාම දේ බවට පත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ හිතේ සතුට ටිකෙන් ටික අපි වැඩි කරගන්නේ කොහොමද කියන එක. පින්වතුනි, සම්පූර්ණ බුදුදහම තියෙන්නේ කාරණා දෙකක් මත පදනම් වෙනවා. එකක් තමයි මෛත්‍රිය දිනු කිරීම. අනිත් පැත්ත තමයි ප්‍රඥාව දිනු කිරීම. මෛත්‍රිය දිනු කරන්න සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව අපේ හිතේ ඇති වෙන්නේ නැති වෙන්න, අපි ඇසුරු කරන අය සමග තියෙන අමනාපකම් විරසක බව ටිකෙන් ටික අඩු වෙනවා. මෛත්‍රිය දිනු කරනකොට මෛත්‍රිය විතරක් නෙවෙයි පිනතුණි, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම තමන්ගේ හිතේ දිනු වෙනවා. පිනතුණි, යම් කෙනෙක් මානසික සුවයක් වැඩි කරගන්න කැමති නම් කරණීයමෙත සූත්‍රෙන් දැක්වෙනවා ඒකේ නාවිසින් කළ යුතු ප්‍රධානතම දෙයක් තමයි සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා නිතර වඩන්න කියලා. සියලුම සත්වෝ සුවපත් වෙත්වා කියලා වඩන්න කියලා. එහි ප්‍රතිඵල වශයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණම තමන්ගේ ජීවිතය තුළ දිනු වෙනවා. සතර බ්‍රහ්ම විහරණ වලින් කෙනෙකුට ඉන්න පුළුවන් නම් ඒ තැනැත්තා කවුරු වගේද? ඒ තැනැත්තා මහා බ්‍රහ්මයේ වගේ. මනුස්ස ලෝකයේ මිනිස් සිරුරක් දරාගෙන බ්‍රහ්මෙක් වගේ ඉන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා ඔබ ජීවිතයේ ලක්ෂණ දකින්න කැමති නම් පුලුවන් තරම් මෛත්‍රී භාවනා කරන්න. මෙත්තාසාගත මනෝ කර්ම විතරක් නෙවෙයි, මෙත්තාසාගත වචී කර්මය කරන, වචනෙන් මෛත්‍රී සාගත දේවල් කතා කරන්න, මෙත්තාසාගත කාය කර්ම කරන්න ඕන, මෛත්‍රී සාගතව තමගේ ශරීරයෙන් කටයුතු කරන්නටත් ඕන. මෙන්න මේ මෛත්‍රිය දිනු කිරීම තමයි එක පැත්තකින් බුදුදහමේ සඳහන් වන්නේ තමන්ගේ මානසික සතුට වැඩි කරගන්න කැමති නම්. අනිත් පැත්ත මොකද්ද? අනිත් පැත්ත තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ පිනතුණි වඩාත්ම නුවණින් ජීවිතයේ දෙස දකින ක්‍රමය. එහි පළවෙනි පියවර තමයි අපේ හිත මුල් වෙලා යමක් කළොතින්, අකුසලයක් කරොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදුව කුසල සිතින් යමක් කළොතින් තමන්ට සැප විපාක ලබා දෙනවා කියන කාරණය. මෙන්න මේක තේරුම් ගත්ත කෙනා තේරුම් ගත්ත ප්‍රමාණයට අකුසල වලින් මිදෙනවා. හැකිතා දාන සීල භාවනා ආදී පින්දාම් කරනවා සතුට බලාපොරොත්තු වෙමින්. අන්නේ ප්‍රඥාවේ දෙවෙනි පියවර තමයි පිනතුනි වැදගත්ම දේ. මෙන්න මේ දෙවෙනි පියවර තේරුම් ගන්න තමයි පිනතුනි අපි මේ ලෝකයට අවිල් ඉන්නේ. ඇයි ඒකට හේතුව? ලෝකයේ මෛත්‍රී භාවනා වඩන අය ඉන්නවා, ලෝකේ හිත දිනු කරන අය ඉන්නවා. දිනකට දෙහිකට නෙවෙයි, ඇතැමිට කල්ප ගානකට හිත දිනු කරලා ධ්‍යාන ලබන ඇත් ඉන්නවා. බුදුදහමේ සුවිශේෂත්වය තමයි ප්‍රඥාව දිනු කිරීමේ වැඩසටහන. ඒ කියන්නේ ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක නුවණින් තේරුම් ගන්නට ඕන. පින්නතුනි, සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ අපි යමක් සිහි කරනකොට, අපි අතීතයේ දැකපු රූපයක්, ශබ්දයක් ආදී දේවල් සිහිපත් කරනකොටම අපි අතීත සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා. අපට දුක සැප ලැබෙන්නේ නිසා. යම්කිසි කෙනෙක් නුවණින් දකින්න දක්ෂ නම් ඇත්තටම මේ මොහොතේ තමන්ගේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා අන්න ඒ තේරුම් ගත්ත ප්‍රමාණයට ඒ තැනැත්තා තමන්ගේ මානසික දුක් පීඩා අඩු කරගන්නවා, මානසික සුවය දිනු කරගන්නවා. පින්නතුනි, හැම මොහොතෙම අපි ඇසෙන් රූපයක් දකිනවා නම් ඒ ඇස මේ මොහොතේ පහළ වෙන්නේ, ඒ රූපය මේ මොහොතේ පහළ වෙන්නේ. ඒක කලින් තිමිල මෙතෙන්ට එන දෙයක් නෙවෙයි, හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙනවා. අපි කියනවනේ ලෝකේ බොහෝ දේවල් රෙඩිමේඩ් දේවල් තියෙනවා කියලා. කලින් සකස් කරපු මහපු දේවල් නේද, හදපු දේවල්. ඒ පින්නතුනේ සම්මුති ලෝකයේ, පරමාර්ථ ලෝකයට යනකොට, සැබෑ ලෝකයට යනකොට පින්නතුනේ රෙඩිමේඩ් ඒව මොනවත් නැහැ. ඒ කියන්නේ එවලෙට අපේ ඇසෙන් රූප දැකලා ඒ දකින්න මොහොතේහි මනසේ ස්වභාවයට අනුව තමයි ඒ රූපය අත්දැකීම තමයි ලැබෙන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට ඒ අහන ශබ්දය ඒ මොහොතේ තමන්ගේ මානසික ස්වභාවයත් එක්ක තමන් ඇති කරගන්න ස්වභාවයක්. මෙන්න මේක ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයක්. අපේ ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ. මේ විසිරලා තියෙන සිත එක වර්තමාන අරමුණකට බොහෝ වේලාවක් තබා ගන්න දරන උත්සාහයත්, අන්න ඒ හිත සමාධිමත් වුණාට පස්සේ මෙන්න මේ අනිත්‍යතාවය දකින වාරය වැඩි කර ගැනීම. මේ අනිත්‍යතාවය තේරුම් අරගෙන මේ අනිත්‍යතාවයේ දිනකට පුහුණු කරන වේලාව ටිකෙන් ටික වැඩි කරගත්තොත්, අන්නේ අනිත්‍ය බව මෙනෙහි කරන මොහොතේ පින්නතුනි අපට මහලු වීම පිළිබඳව අපි දුකෙන් නිදහස් වෙලා. අන්නේ සිහි කරන මොහොතේ තමන්ගේ හිතේ තමන්ගේ ශරීරයේ කොයිතරම් දරුණු රෝගයක් තිබුණත් අන්නේ රෝගෙන් තමන් නිදහස් වෙලා. මේ අනිත්‍යතාවය සිහිපත් කරන මොහොතේ තමන් නැවත භවයකට යන්නට තියෙන සුදුසුකම් ටික නවත්තගෙන ඉන්නේ. එනසා සම්පූර්ණ කෙනෙක්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ ඒතනත්තාගේ මානසික දියුණුව. ඒ මානසික දියුණුව එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීමත්, අනිත් පැත්තෙන් මේ ලෝකයේ තියෙන සැබෑ තත්ත්වය නුවණින් මෙනෙහි කිරීමත් තමයි ජීවිතයේ සැබෑ පරමාර්ථය කරගන්නට ඕන. වෙනතුනි සමහරට දැනටමත් ඔබ ජීවිතයේ මේ වැඩ කොටස ආරම්භ කරගෙන තියෙන පුළුවන්. සමහර කෙනෙක් අහලවත් නැති වෙන්න පුළුවන්. නමුත් වෙනතුනි ඔබේ හිතේ කොතන හරි තැනක තැම්පත් කළ තියන්න ඔබ ජීවිතයේ සැබෑ සතුටක් ජීවිතේ යම් කිසි දවසක බලාපොරොත්තු වෙනවා නම් ඔබට ඒ සතුට ලබන ඉහළම දේ තමයි සමත විදර්ශනා කියන දෙක. සමතය කියන්නේ හිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමත්, අන්න ඒ සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍යතාවය මෙනෙහි කිරීමත් තමයි තමන්ට ජීවිතේ ඉහළම දියුණුව කියලා කියන්නේ. මේක අද කිව්වට අද එච්චර තේරෙන එකක් නෑනේ. අද තමන්ගේ ලස්සන රූපය තියෙනකොට, දරුවෝ ලස්සනට ඉන්නකොට අද නම් කියයි අනේ මේ හාමුදුරුවෝ කියපු එක අපට තේරුන්නේ නෑ, ඊට වඩා වටින දේවල් අපට තියෙයි කියලා. නමුත් වෙනොත්නි ඔබේ දරුවන් ටිකෙන් ටික ඔබෙන් ඈත් වෙච්ච දවසට, ඔබේ ළඟම ඥාති මිය ගිහිපු දවසට, ඔබේ ලස්සන රූප සම්පත්තිය ටිකෙන් ටික අඩු වෙච්ච දවසට ඔබට මේක ටිකෙන් ටික තේරුම් ගන්න ලැබෙයි. ඔබ බුද්ධිමත් නම්, ඔබ වඩාත්ම නුවණැතිනම්, ඔබ හුඟක්ම පින්වත් නම්, ඔබ ඇතැමිට මේ මොහොතෙත් මේ වැඩපිළිවෙල පටන්ගෙන ඇති. ඔබ එහෙමත් නැත්නම් ඔබ මේ මොහොතේ පටන් මේ වැඩසටහන පටන් ගනි. හැබැයි පින්නතුනි කවදා හරි දවසක මේ ඇස් දෙක පියවෙන කලින් මේ යථාර්ථය කලා කරා එන්න ඕන කියන හැඟීමක් ඔබේ ජීවිතය තුළ තියෙන්නට ඕන. ඒකට හේතුව තමයි පින්නතුනි අද අපි මේ කැමති වන සියලුම දේවල්, ආසා කරන සියලුම දේවල් කවදා හරි අපට ඒවා අත්හරින්න සිද්ධ වෙනවා. අපි කැමති වුණත් නොවුණත් ඒ යථාර්ථයක යම් කිසි කෙනෙක් දක්ෂ නම් තමන්ගේ දරුවා ටික කුඩා කාලෙම තමන්ගේ දරුවන්ටත් උගන්නන ගමන්, දරුවන්ගේ දියුණුවත් ඇති කරන ගමන්, තමන්ගේ අම්මට තාත්තට සලකන ගමන් මේ කටයුතු ටික තමන් කරනවා. අන්න එහෙම කරොත් තමයි තමන් වඩාත්ම සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ. අපි මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට වඩාත්ම නුවණින් ප්‍රඥාවෙන් ජීවිතය දෙස බලන්න හුරු කරපු දහමක් කියලා. පින්නතුනි මේ දහම ඔස්සේ අපි ඉදිරියට යනකොට ඔබ බය වෙන්නේ නැපා, ඔබේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වෙයි, ඔබ කරන උපාධිය මගදී කඩාකප්පල් වෙයි කියලා. එහෙම නෑ නේ. දැන් එවන් මහත්මයාත් නෝනා මහත්මියත් අධ්‍යාපනයේ මේ ඉහළට යන ගමන් තමයි මේ ඔක්කොම කළේ. ඒ දෙන්නාම ඔබට හොඳම උදාහරණයක්. ඒ නිසා බුදුදහම රැක්කයි කියලා මේ කිසිම දෙයක් අඩපණ වෙන්නේ නෑ. බුදුදහම රකින්න රකින්න ආධ්‍යාත්ම දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට හොඳම යාළුවෝ ලැබෙනවා, හොඳම අධ්‍යාපනය ලැබෙනවා, ඒ වගේම හොඳම පහසුකම් ටික ලැබෙනවා. ඇයි ඒකට හේතුව? මේ ධර්මයේ රකින්නකොට ඒ ධර්මයේ ආනිසංස දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම මේ ජීවිත කාලය තුලදීම තමන්ට මේ ආනිසංස ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, බාහිරින් තමන්ට එන තියෙන කරදර හුඟා කඩු වෙනවා, ලෙඩ දුක් කඩු වෙනවා, සසර කර්ම දෝෂ තියෙනවා නම් ඒවා හුඟාක් වැළකී යනවා. ඒ වගේම හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ට ජීවිතේ ලැබෙනවා මේ ධම්ම මගේ ඉඳීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ධර්මයේ ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් විදියට අපේ ජීවිතයේ වටිනාම දේ අපි අභ්‍යන්තරයෙන් අපි සකස් කරගන්නකොට, අපේ මනස දියුණු කරගන්නකොට, අපි බාහිර ලෝකයේ පුද්ගලයන් අපෙන් වෙන් වුණා කියලා, අපිත් එක අමනාප වුණා කියලා, අපි ඉන්න කාලය මිය ගියා කියලා අපට ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. අපි මනස ශක්තිමත් කරගෙන අනිත් දේ තමයි අපි ජීවත් වෙන කාලේ අපේ ළඟම ඥාතීන්ට හොඳට උදව් කළා. අපි කොහොමද අපි උදව් කරන්නේ? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ඉගෙන ගන්න උදව් කරන්න, රැකියාවක් ගන්න උදව් කරන්න කියලා තමයි බොහෝ දෙනාට හිතෙන්නේ. නමුත් පින්වතුනි කෙනෙකුට කරන ලොකුම උපකාරය මොකද්ද? ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ඉන්නවනම්, යම්කිසි කෙනෙක් මිය ගියාම ඔබට හුඟක්ම දුක දැනෙනා ඉන්නවනම්, අන්නේ අයත් එක්ක පුළුවන් තරම් දාන ආදී පින්දහම් කරන්න. ඇයි ඒකට හේතුව? ඒ අය මිය ගිය දවසේදී පින්වතුනි, ඒ අය ඉපදෙන්නේ මීට වඩා ඉහළ ස්ථානයක. ඒ නිසා කෙනෙක් මිය යන කලින් ඒ කෙනාට ලොකුම උපකාරය කරන්න. ඒ අය මේ ආත්ම භාවයේ මේ ශරීරය අත්හරිනකොටම ඊට වඩා ඉහළ තැනකට යන්නට එයට ධර්මයෙන් උදව් කරන්න. ඒ නිසා අද මේ රැස් වෙච්ච ඔබ හැම දිනෙකම ඔබ ඔබට ඕනෝන්ට අන්‍යෝන වශයෙන් මේ උදව්ව කරගන්න අවස්ථාවක්. මේක තමයි පිනුතුනි කෙනෙකුට කරන්න පුළුවන් වටිනාම උදව්ව. ඒ විතරක් නෙවෙයි, බුදුදහමේ ඊටාම පැහැදිලිව දැක්වෙනවා, යම්කිසි කෙනෙක් නිතර දාන ආදී පින්දහම් කරනවා නම්, නිතර සීල භාවනා ආදී පින්දහම් කරනවා නම්, ඒ තැනැත්තාගේ අතීතයේ අම්මලා තාත්තලා ඇතැම් විට බලන්න පුළුවන් ස්ථානවල ඉඳගෙන ඒ අය තමන් ගැන සතුට වෙනවා කියලා. පින්වතුනි බෞද්ධයන් විදිහට අපි ඊටාම බුද්ධිමත්ව ජීවිතය දෙස බලන අය. අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි අපි සැලකන්නේ. අපේ අතීතගත ආත්ම භාවවල කල්ප ගණන් අම්මලා තාත්තලා පින් බලාපොරොත්තු වෙන අපෙන් ඉන්නවා. ඇත්තටම පින්වතුනි අපට මේ ආත්ම භාවයේ සුගතිය ලබා දෙන්න උදව් කළේ ඇත්තටම කවුද? අපේ මේ ආත්මේ අම්මා තාත්තා නෙවෙයි ඇත්තෙන්ම. අපට ඇත්තටම මේ සුගතිය ලබා දෙන්න උදව් කළේ අපේ කලින් ආත්ම භාවවල හිටිය අම්මලා තාත්තලා. ඒ අම්මලා තාත්තලා අතින් ගිය යුතුකම හරියට ඉටු නොවුණා නම් ඔබ ඇතැමිට මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳගත්තු විඥානය ඇස් දෙක අන්ධ වෙන්න පුළුවන් විඥානයක් වෙන්න තිබුණා. උපතින්ම මන්දබුද්ධික වෙන්න, උපතින්ම ආබාධිත වෙන්න, උපතින්ම බිහිරි වෙන්න තිබුණා ඔබ මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට. එහෙම නොවේ, ඔබ වළක්වලා ඔබට අතීතයේ හිටිය මව්වරු පින්කම් කරගන්න හිත දියුණු කරන්න ඔබට උදව් කරලා තියෙනවා. ඒ නිසා පින්නොතින අපි මේ කරන පින්කම් මේ ආත්ම භාවයේ අම්මට තාත්තට විතරක් නෙමෙයි අපි අනුමෝදන් කරන්න ඕන, ආශිර්වාද කරන්න ඕන. මීට කලින් ආත්ම භාවල අම්මලා තාත්තලටත් අපි පින් වැඩෙන විදිහට මේ කටයුතු කරන්නට ඕන. ඒ අතරේ පින්නොතුනි මෙවැනි කටයුතු අපි දිගින් දිගටම කරනකොට අපි මේ ඇසුරු කරන දේවල් වලත් වටිනාකම වැඩි වෙනවා. ඔබ වාහනයක් පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඒ වාහනේ දැකලා ඔබ කියන්න පුළුවන් මේ වාහනේ හුඟක් වටිනවා කියලා. ඒකේ මිල කළා. නමුත් පින්වතුනි මේ මිලෙන් නෙවෙයි ඒ ඔබ පාවිච්චි කරන වාහනේ වටිනාකම තීරණය වෙන්නේ. ඒ පාවිච්චි කරන වාහනේ පාවිච්චි කරන කාලේ කොයි තරම්නම් තමන්ගේ වාහනයෙන් තමන්ගේ අම්මට තාත්තට උදව් කළාද? කොයි තරම්නම් ඒ වාහනයෙන් ගිහිල්ලා ඔබ පින්කම් කරගත්තද? කොයි තරම් ඒ වාහනයෙන් යන ගමන් ඔබ හිත දිනු වෙන දේවල් කළාද කියන එක මතයි ඔබේ වාහනේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ භෞතික වාහනේ වගේ තමයි ඔය දැන් පේන වාහනේත්. ඔය ශරීරයේ වටිනාකම වැඩි කරගන්න ඕන අපි. ඒ වාහනේ වටිනාකම වැඩි කරගන්නේ කොහොමද? තමන්ගේ අත් දෙකෙන් හොඳට දන් දෙන්න, සිල රකින්න, භාවනා කරන්න. එහෙම නිතර කුසල කරනකොට තමන්ගේ මේ ශරීරයේ වටිනාකම වැඩි වෙනවා. තමන් කණ්ණාඩිය ළඟට යන හැම මොහොතෙම තමන්ට සිහිපත් වෙනවා, අනේ මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්න මේ ශරීරය මේ තරම් පින්කම් කරපු කෙනෙක් නේද? මේ තරම් අම්මලට තාත්තට සලකපු කෙනෙක් නේද? මේ තරම් දන් දීපු කෙනෙක් නේද? මේ තරම් බණ අහපු කෙනෙක්, භාවනා කරපු කෙනෙක් නේද කියලා කණ්ණාඩිය ළඟට යන හැම මොහොතකම ඔබට මතක් වෙන්නට ඕන. එතකොට තමයි නියම සතුට වැඩි වෙන්නේ. ඔබේ ශරීරයේ ලස්සන බලන්න විතරයි නම් කණ්ණාඩියට යන්නේ. ඒ සතුට එන්නෙන්නම අඩු වෙනවා. රූප සම්පත්තිය වෙනස් වෙනකොට, රූපේ ලස්සන වෙනස් වෙනකොට ඇතැමිට කණ්ණාඩිය ළඟට යන වාර ගානත් අඩු වෙනව නේද? ඇතැමිට දුක හිතෙනවනේ. නමුත් පින්නතුනි ඒ කණ්ණාඩිය ළඟදීම සතුට වැඩි කරගන්න ක්‍රමයක් බුදුදහම තුලින් අපට දේශනා කළ අපේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න. පින්නතුනි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ ඉහළටම වටිනාකම වැඩි කරගත්තු කෙනෙක්. රහතන් වහන්සේ තමන්ගේ ශරීරය අත්හැරියත් ඒ අත්හැරෙන ශරීරය ඒ මృత දේහයට ලෝකෙ මිනිස්සු වඳිනවා. ඒ රහතන් වහන්සේගේ ශරීරය කොටස් දතක් වෙන්න පුළුවන්, කෙස් ටිකක් වෙන්න පුළුවන්, ඇටකටුවක් වෙන්න පුළුවන් අරගෙන ධාතු කරඬු වල දාලා මිනිස්සු වඳිනවා. පින්වත්නි බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතවල වටිනාකම වැඩි කරන්න. අපි ලෝකයේ කොයිතරම් අධ්‍යාපනයෙන් දියුණුවත්, ඔබේ දරුවන් කොයිතරම් ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල ගියත්, ඔබ මිය ගියාට පස්සේ මෙවැනි වන්දනයක්, මෙවැනි ගෞරවයක් ඔබට කරන්නේ නැහැ. ඒ නිසා ඔබේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න නම් ඔබ මිය ගියාට පස්සේ ඔබේ ශරීරයටත් ලෝක මිනිසු වැඳලා පින්කම් කරගන්න සුගතිගාමි වෙනව දකින්න ඔබ කැමති නම් ඔබ හුඟා දුරට හිත දිනු කරගන්න. රහතන් වහන්සේ කෙනෙක් මට්ටමට නැති වුණත් යම් තා ප්‍රමාණයට දිනෙන් දෙන තමන්ගේ හිත පිරිසිදුන වැඩ පිළිවෙලක තමන් නිතරම ඉන්න. ඒක තමයි තමන්ගේ ජීවිතයට ලබා දෙන ලොකුම වටිනාකම. ඒක තමයි ඇත්තටම තමන් යම් කිසි කෙනෙක් තමන්ට ආදරේ නම් තමන් කල යුත්තේ. ඉතින් මේ මානසික සුවය අතීතයේ මරණාසන්න අනාගතයේ මරණාසන්න මොහොතේ හෝ මරණයෙන් පස්සේ සුගතියට ගිහින ලබන සතුටක් නෙවෙයි. ඒ සතුට මේ මොහොතේ පටන්ම පින්කම් කරන මොහොතේ පටන්ම භාවනා කරන්න ආරම්භ කරපු මොහොතේ පටන්ම දැනෙන සතුටක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි ඔබ මහන්සියෙන් හරි හම්බ කරපු ධනයෙන් ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේට දානේ පූජා කරලා ඒ ආනිසංස ලබා ගන්න වගේම මේ ලෝකයේ පහළ වෙච්ච උතුම්ම ශාස්ත්‍රවරයාගේ දර්ශනේ තේරුම් අරගෙන පුලුවන් තරම් දුරට තමන්ගේ මේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න උත්සාහ කරන්න. ඒ තමන් ලබන ධර්ම ප්‍රතිලාභය තමන්ගේ දරුවන්ට, තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ අම්මට තාත්තට පුලුවන් තරම් ඒ දායාදේ ලබා දෙන්න උත්සාහ ගන්න. ඉතින් එහෙම කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තිම්පේ නුතුනි අද මේ පින්කම සිද කළේ එවන් මහත්මාත් ඒ වගේම තිලිනි නෝනත් ඒ දෙපළට ආශිර්වාදය ලබා ගන්න විතරක් නෙවෙයි ඒ දෙපළ ළඟින් ආශ්‍රය කරන ඔබ හැම දිනාටම දානමය පින්කමකට සහභාගි වෙලා ඔබ හැම දිනාටම ආශිර්වාදය ලබා දෙන්න. නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය විතරක් නෙවෙයි ඔබට සුගති සම්පත්තියත් ලබා දෙන්න උදව් කරන්නයි ඒ දෙන්න ඔබට මේ ආරාධනා කළ කටයුතු කළේ. ඉතින් ඒ දෙපළ ඇතුළු ඔබ නමින් මියගිය යම් තාක් ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු ඥාතී හොද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපේ අතීත පරම්පරාගත ඥාතීන් අම්මල තාත්තල ගුරුවරු ඥාතීන් වෙලා අපට කිරෙන් දහදියෙන් ශ්‍රමයෙන් අපට උදව් කරපු යම් තාක් ඥාතීන් පින් අපේක්ෂාවකින් මේ විශ්වයේ කොයි යම් හෝ තැනක සිටිත්නම් ඒ හැම දිනෙකමත් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මිය දෘෂ්ටික පින් කැමති දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින තුන සිදු කරන සියලු දහම කටයුතු දිනෙන් දින සාර්ථක කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් පින තුන්ගේ කුඩා මේසින් සිටි දරුවන් හැම දිනාටම හොඳට ඉගෙන කියාගෙන ලෝකයට වැඩ ඇති හොඳ දරුවන් වීමට පින්වත් දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය ආනමෝදනා කරමු. එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්ධියා. එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්ධියා. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්ධියා. හොඳයි පින්තුනි හැම දිනෙක මේක වගේ සතුටට පත්වන්න අද දින මේ පින්තුන් බොහෝ දුර බැහැර පටන් දානේ සකස් කරගෙන ඇවිදilla විහාරස්ථානයේ මේ ස්වාමීන් වහන්සේලා හත් නමක් වැඩ සිටින අවස්ථාවේ මහා සංඝ සතු දානයක් පූජා කරන්නට ඔබ හැම දිනාටම අවස්ථාව ලැබුණා කියලා හැම දිනෙක මේක වගේ සතුටට පත්වන්න රැස් කරගත් මේ උතුම් පින්කම යන සංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. දිනෙන් දින තමගේ ජීවිතයේහි සතුට සැනසුම වැඩිවන්නටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නිච්ඡං වන්දා පචායෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.